नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनत समदा तिसारन शरणयामि। साधु साधु साधु। පින්වත්නි, අද පුන් පොහොය දවසේ හිමිදිරි උදෑසන සිට බොහෝ පින් රැස් කරගත්තා. මේ පින්තුන් උදෑසනෙන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන්දනා කරමින් බුද්ධ පූජා පවත්වලා සිල් සමාදන් වෙලා මේ සිල් ආරක්ෂා කරගෙන ධර්මය ශ්‍රවණය කරලා ධර්මයේ ගුණ මෙනෙහි කරලා සවස් වරුවේ විපස්සී සිඛී වෙස්ස බුහු කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සත් නම උදෙසා පූජාවන් පවත්වල ගෞරවපහාර පවත්වල මහත් පිනක් උපදවාගෙන සිටින වෙලාව. අපේ ජීවිතේට බොහෝම උපකාරී වෙන දේවල් තියෙනවා. ඒ අතරේ ප්‍රධානම දෙයක් තමයි පින. අපේ ජීවිතේ පින ඉවර වුණොත් මොකද වෙන්නේ? යක් කරදරයට පත් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ශ්‍රාවකයෝ ඒ ඉපදුනේ මොන බලෙන්ද? පින්බලින්. පින්බලින් උපන්නට පින තිබුණට සමහර ශ්‍රාවකයන් වහන්සේලාට සංසාරේ යම් යම් දෝෂ නිසා අකරතැබ්බයන්ට මුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ධර්මය අවබෝධ කිරීම පිණිස ප්‍රමාණවත් පිනක් ඒ උත්තමයන් තුළ තිබ්බා. අද අපි ශ්‍රවණය කරන්නේ සෝපාක මහරහතන් වහන්සේ උපසම්පදාව ලබන්ද මුණ දෙන්නු අවස්ථාව ගැන. පුංචි දරුවා මව් සිනහස ලැබුවාද? පුංචි කාලේ මව්පිය සිනහස ලැබුණේ නැහැ. අම්මා තාත්ත නැති වුණාට පස්සේ අම්මා වෙන කෙනෙක් සරපාව ගත්තා, සම්බන්ධ කරගත්තා. එතකොට නපුරු මිනිහා මොකද මේ කිරි දරුවට කළේ? හිරිහැර කළා, ගහලා ඇදගෙන ගෙනහිල්ලා අමුසොහනට ගිහිල්ලා මලමිනියක බඳින්න තරම් මේ මිනිස්සුන්ගේ හැටි. හැබැයි මේ අවුරුදු 7ක කිරිසප්පේකට කරන දෙයක්ද අප්පා? එතකොට ඒක සමහර විට ඒ පොඩි දරුවා ජීවිතේ සංසාරික කුමක් හරි දෙයක් වෙන්නේ ඇතිනේ. දැන් බීතියට පත් වෙලා අඬ අඬ ඉන්නවා. සුහුණි අඬන මේ කිරිසප්පයා හඬද්දී ශාස්ත්‍රුන් වහන්සේට හඬ ඇහෙනවා. ඇයි ඒ? මේ අන්තිම ආත්මේ ආ යන්න ගමනක් නෑ. මහරහතන් වහන්සේ නමක් වෙන මහා ශ්‍රාවකී. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දරුවා සොයාගෙන රාත්‍රියේම සොහොනට වැඩියා. එතකොට මේ මලමිනියට බැදලා හිටපු ළමයාව ලිහිවි කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ පරිපූර්ණ මනුෂ්‍යත්වයේ ලෝකෙ වෙන කෙනෙකුගෙන් දකින්න බෑ. ඒ හේතුව සාමාන්‍ය මිනිසෙක් නම් ලහගෙන යයි, කණ්ඩ ටිකකුත් දෙයි. එතන එහා දෙයක් කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූපාක පුංචි දරුවා රැගෙන මේ දරුවා පැවිදි කළා. සත්හැවිරි දිවියේ සිටි මේ දරුවා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. විස්මිත පිනක් මේ කිරිසප්පයාගේ හිතේ බබලමින් තිබ්බා. මේ පින කියන්නේ හරි ආශ්‍රිතමත් දෙයක්. පින නැති වෙනකොට සියල්ල නැති වෙනවා. පිනත් එක්ක තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. පින විනාශ වෙනවා අකුසල කර්මයන්ගෙන්. ඉතින් මේ පුංචි සිඟිති රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. බුදුරජාණන් වහන්සේ සක්මන් කරද්දී සූපාක සිඟිති රහතන් වහන්සේ පිටිපස්සෙන් වඩින. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සක්මණෙන් වැඩලා වාඩි වුණා. දැන් සූපාක රහතන් වහන්සේ වන්දනා කරලා පසකින් වාඩි වුණා. ධර්මයේ සඳහන් වෙන්නේ මේ සූපාක මහරහතන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය කුමාර පඤ්ඤ කියලා. කුමාර පඤ්ඤ කියලා කියන්නේ පුංචි සිඟිත්තාගෙන් ඇසූ ප්‍රශ්න. ඉතින් මේ පුංචි රහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා. කියමු එහෙනම්. එක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ඒක නාමකින්. ඒක කියන්නේ කුමක්ද? එතකොට මේ හත්ථවිරිදි රහතන් වහන්සේ උත්තර දෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතික උත්තරේ. මේ විශාල ඇත්තන්ගෙන් ඇහුවත් එක කියන්නේ කුමක්ද කියා අන්ධ මන්ද වෙයි. ඇයි හේතුව? අපිට විශ්ය වෙන්නේ. එක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේට මේක කොච්චර ජඹුරට තේරුණාද කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතික. මේක කිව්ව පළවෙනි කාරණේ. සියලු සත්වයෝ ආහාරය නිසා සිටිති. ආහාර හතරක් තියෙනවා. මොනවද? කබලින්කාර ආහාර, පස්සාහාර, විඥානාහාර, මනෝ සංචේතනාහාර. දැන් මේ ආහාර හතර යම් කිසි කෙනෙකුගේ ජීවිතයක භව පැවැත්ම පිණිස සකස් වෙවි තියෙනවද? ඒක තමයි ඔහුගේ ජීවිතයට බලපාන ප්‍රධානම කාරණය. බඩගිනි වුණාම සමහරු කියනවා සියලු සත්වයෝ ආහාරයෙන් පින නිසා සියල්ලට කලින් කන්න බොන්න ඕනේ පුතර්ජන වෙලා කාලයාගේ ඇවෑමෙන්. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ගැඹුරු එකක් නේ. ඔබට මතකද උන්වහන්සේ වදාළ ආහාර ගැන? අත්ති රාග කියලා සූත්‍රයක්. රාගය තිබුණොත් කුමක් කෙරෙහිද? මේ ආහාර හතර කෙරෙහි. දැන් අපි සියල්ලෝම ජීවත් වෙන්නේ. දැන් බලන්න, දරුවා මව කුසේ සිටිනවා. මව ගන්නා වූ ආහාරයෙන් දරුවා යැපෙනවා. දරුවා මව කුසින් බිහි වෙනවා. යලිත් මවගින් දරුවා යැපෙනවා. කබලින් කාර ආහාරය. බෝලාරිකෝ වා සුකුමෝ වා සියුම්මු හු ගුරුසුහු. දැන් මේක නෙමෙයිද දරුවාගේ ජීවිතයේ පළවෙනි කාරණේ. ඊළඟට පස්ස ආහාර දරුව ඇස් හරිනවා. ඇහි රූපය විඥාන එකතු වෙන්නේ නැද්ද? කන ඇහෙන්නේ නැද්ද දරුවට? ඇහෙනවා. කනයි ශබ්දය විඥානය එකතු වෙනවා. මව් සුවඳට දරුව ඇලුම් කරන්නේ නැද්ද? ඒ දරුව ඒ කාලේ මේකෙන් අල්ලගන්නේ සුවඳ. දරුව ඇස් වහගෙන හිටියත් අම්මා ළඟදී ඉන්නේ නැද්ද කියලා ළමයට හොඳට තේරෙනවා. 16යි ගඳ සුවඳයි විඥානයි එකතු වෙනවා. කොච්චර හොඳට තේරෙනවද කියනවනම් අනිත් අය වඩා ගන්න එකයි අම්මා වඩා ගන්න එකයි වෙනස දන්නවා දරුව. කයයි පහසයි විඥානයි එකතු වෙනවා. අපිත් ඉතින් ওই පුංචි යුගේ පහු කරපු අය නෙමෙයිද? ඒ කාලේ මොනවා හිතුවත් දන්නේ නැහැ. දැන් මතක් කරගන්න පුළුවන්ද? බෑ. මේ ස්පර්ශ ආහාරයේ උපන්න වෙලාව ඉඳලා නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය පුනර්භවයට ආහාරය වෙනවා. එතකොට අපි කොහේ හරි මල කලින් ජීවිතයකනේ මැරිලා අපේ විඥානය මව කුසක පිළිසිඳ ගත්තා. එතකොට පුනර්භවයට ආහාරයක් උනේ නැද්ද? ආහාරයක් උනා. ඒ ආහාරයේ සහිතව නෙවෙයිද අපි උපන්නේ? ඒ පුනර්භවයකට ආහාරයක් වෙන අවිද්‍යා සහගත විඥානේ තමයි මේ යෙහි හටගන්නේ. පුනර්භවයට ආහාර වෙන භව පැවැත්මට අයිති අවිද්‍යා සහගත විඥානේ තමයි කන්නේ, නාසී, දිවේ, මනසේ හටගන්නේ. කය. එතකොට අවිද්‍යා සහගත පුනර්භවයක් කරා සකස් වෙමින් තියෙන විඥානය මේ ආයතන හයි හටගනිද්දිම ඒක උපකාරී වන්නේ ආහාරයකට. දැන් බලන්න මේ සිඟිත්තට කොච්චර ලස්සනට මේ උත්තරේ එනවද නේ? පස්සාහාර විඥානාහාර මනෝ සංචේතන ආහාර මේවට දැන් බලන්න මව කුසින් දරුව උපන්න මවගින් දරුව යැපෙන ස්පර්ශයෙන් දරුව යැපෙන විඥාණයෙන් දරුව යැපෙනවා. දරුවට චේතනා පහළ වෙන්නේ නැද්ද? ඒනුත් යැපෙනවා. මේක තමයි කියනවා ජීවිතේ පළවෙනි කාරණේ. අවුරුදු 7ක සිඟිති රහතන් වහන්සේගේ ඥානෙ කොහොමද? ප්‍රඥාව කොහොමද? අපෙන් කවුරේ උථා කියන බලන එක අපි කියන්නේ එහෙනම් ඊට පස්සේ දෙක නේද? ඊට වඩා දෙයක් හිතාගන්න මේ ඥානෙට බෑ. උකුණු හිසත් තරම්වත් ඥානෙ නැහැ. එතකොට මේ බලන්න ඒ පිබිදුණු ඥානෙ අවදි වූ ප්‍රඥාව වැඩුණු නුවණ නිකලස් ප්‍රඥාව විරාගී බුද්ධිය මේ කිරි දරුවා වගේ පිළිමෙන් හිටියේ පුංචි රහතන් වහන්සේ. මේ පිළිතුරට බුදුරජාණන් වහන්සේ සතුටු වුණා. අයි ඒක තමයි මේ පස්සෙට තියෙන සම්පූර්ණ උත්තරය. බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ පුංචි සූපාකයන් වහන්සේගෙන් අහනවා දේ නාමකින්. එහෙනම් කියන්නේ දෙක කියන්නේ කුමක්ද? ඒක කොයි විදියට වුණාද කියන්න අපි දන්නේ නැහැ. හරි ලස්සන දර්ශනයක් තියෙන තේතන නේද? ඇයි අවුරුදු 7යි නේ මෙතන නැහැ නේ අවුරුදු 7ක කෙනෙක්. අවුරුදු 7යි. ඊටාත්ම සිඟිති අපිට අවුරුදු 7යි. අනේ අනිච්චං වෙච්ච දෙයක් අපිට මතක නැහැ. එතකොට ඒ දේ නාමකින් දෙක කියන්නේ කුමක්ද කියලා ඇහුවා. මේ සිඟිති රහතන් වහන්සේ පිළිතුරු දෙනවා. නාමංච රූපංච. නාමයත් රූපයත් යනු දෙක. අපිට මේක ජඹුරක් හොයාගන්න පුළුවන්ද? එච්චරම ජඹුරයි. දැන් බලන්න, නාමයත් රූපයත් කියනවා දෙක. ආහාර හතරෙන් පෝෂණය ලැබීම මොකද්ද? එක. සියලු සත්වයෝ ආහාරයෙන් පවතින්නේ. ආහාරයෙන් පවතින පුද්ගලයාට වැඩෙන්නේ කුමක්ද? නාමයත් රූපයත්. මොකද්ද නාම කියන්නේ? වේදනා, සංඥා, චේතන, පස්ස, මනසිකාර. යම්කිසි අරමුණක් ඇති වුණාම මේ අරමුණට නැමි සකස් වෙනවා. ඔය කියන දේවල් විඳීම අරමුණට නැවි සකස් වෙනවා. ඒකට යොමු වෙලා සකස් වෙනවා. හඳුනාගෙන ඉල්ල ඒකට යොමු වෙලා සකස් වෙනවා. චේතනා පාල කිරීම ඒකට යොමු වෙලා සකස් වෙනවා. ස්පර්ශයේ ඒකට යොමු වෙලා මානසිකා ඒ ඉදිරිපත් වෙන අරමුණට යොමු වෙන ස්වභාවය තමයි නාමය නාම ධර්මයන්ගෙත් තිබෙන්නේ. දැන් අපි කිව්වොත් ඔන්න අපිට චෛත්‍යයක් පේනවා. චෛත්‍යක නහල පිටී ශ්‍රද්ධාව තියෙන එක්කනාට මොකද වෙන්නේ? ඒ ගැන බොහොම සතුටක් ඇති වෙන්නේ නැද්ද? එතකොට විඳීම ඇති වෙන්නේ තියනවා. හඳුනාගෙන ඉල්ල ඇතිවන්නේ ඒ අනුව. සංඥාව ඇතිවන්නේ ඒ අනුව. ස්පර්ශය ඇති වෙන්නේ ඒ අනුව. මානසිකාරය ඇති වෙන්නේ ඒ අනුව. දැන් බලන්න ඒක ඇති වෙන්නේ ඒක ඒ ගැන පිටපු එකනට නේ. මට මතකයි අපි දවසක් ථූපාරාමේ වඳින්න ගියා. ගියපු වෙලාවේ ওই පිටරටක සුද්ධියෝ සුද්ධෝ ටිකක් අරගෙන ආවා ගයිඩ් කෙනෙක්. ඇවිල්ලා ථූපාරාමේ පෙන්වන්න හදනකටම එක සුද්ධිය අර ගයිඩ්ට බැනගෙන ගියා. මේක බලන්නද අපි එකන් ආයෙම කියලා. ඉතින් මං කල්පනා කළා ඇවිලේ එකන් ගියා. බැලුවෙත් නෑ පැත්තේ. මේ බලන්න අර මේ වටිනාකම තියෙන එහෙනම් තෙරුවන් සරණ ගියපු අයට විතරයි. අනිත් අයට ඒක තේරෙන්නේ නෑ. එතකොට බලන්න, එතකොට එයාගේ නාමය වේදනා සංඥා චේතනා ඔක්කොම සකස් වුණේ එයා හිතපු අරමුණට අනුවනේ. එතකොට අපි මේ ශ්‍රද්ධාවෙන් පිළ යනවා ඒ බලාගෙන. එතකොට ඒ සකස් වුණේ අපි හිතපු අරමුණට අනුවයි. නාම ධර්මයන්ගේ ස්වභාවය තියෙනවා. එතකොට ඒ නාම ධර්මයයි රූප. රූප කිව්වේ සතර මහා භූතයෙන් හටගත්තු දේ. සතර මහා භූත කිව්වේ පඨවි ආපෝ. ඔව්, පඨවි කිව්වේ ගුරුසු දේවල් නේ. ආපෝ කිව්වේ වැගිරෙන දේවල්. තේජෝ කිව්වේ මොනුසුම් දේවල්. වායු තේරෙනවා නේ. මේ රූප ඇදිලා තියෙන රූපස්කන්ධේ. එතකොට මේ නාම රූප යම් කිසි කෙනෙක් හොඳින් විග්‍රහ කළා ආහාර හතර වගේ. ආහාර හතර යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත්, එහි ඇල්ම ප්‍රහාණය කළොත් මොකද වෙන්නේ? මෙයා දුකින් නිදහස් වෙනවා. ඒ වගේමයි කෙනෙක් නාම රූප සම්පූර්ණයෙන්ම අවබෝධ කළොත් ආයිකින් නිදහස් වෙනවා. ඇයි මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒක නුවණින් විමසන්නේ පැනේ. සමහරු වරද්ද ගන්නවා සිත නාමයයි කාය රූපයයි කියනවා. එහෙම තැනක් බුද්ධ දේශනාවේ මට හම්බුන්නේ. එතකොට එහෙමනම් ඒ මතේ හිටියා කියලා නාම රූප තේරුම් ගන්න බෑ. මේ නාම රූප හරි විදියට තෝරාගත්තොත් මේ නාම රූපයන්ගේ විඥානේ පිහිටන් නැතු යනවා. එතකොට මේ පුද්ගලයා නිදහස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහරු සංසාරයෙන් එතෙර වුණේ මේ ආහාර හතර විමසලා. සමහර කෙනෙක් සංසාරයෙන් එතෙර වුණේ නාම රූප විමසලා. එතකොට දෙක නම් කුමක්ද කියලා අහුවහම ඒ පුංචි රහතන් වහන්සේගේ පිළිතුරෙන් ශාස්ත්‍රුන් වහන්සේ සෑහිමට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා සූපාකයන් වහන්සේගෙන් තීනි නාමකින් තුන කියන්නේ කුමක්ද? දැන් බලන්න මේ ඒ දෙන උත්තරවල තියෙන ගැඹුරු බවනේ. දැන් එක කියන්නේ කුමක්ද කියලා අහපු එකේ මොන තරම් විස්තරයක්ද අපි මේ විනාඩි දෙක තුනක් කියන්නේ. නමුත් අපිට මේ බුද්ධ දේශනා බැලුවහම තේරෙනවා මොන තරම් ගැඹුරු දේවල්ද මේ පිළිතුරේ තියෙන්නේ. නාමංච රූපංච, ඒක තමයි දෙක. තීනි නාමකින් තුන කියන්නේ කුමක්ද? පුංචි රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. තිස්සෝ වේදනා විඳීම් තුන. තුන කියන්නේ කුමක්ද? විඳීම් තුන කිව්වා. මේ කියන්නේ පිටස්තර දේවල්ද, මේ සක්වල දේවල්ද, අහස පොළවේ දේවල්ද, නැත්තම් තමා ගැනද? තමා ගැන. මේ සම්පූර්ණ ජීවිතේ කොටස් මේ කියන්නේ. මේක තමයි ජීවිතේ හැබෑ කොටස් පිළිබඳ විග්‍රහය. වේදනා තුනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වේදනා සයාකාරණ තුනක් විස්තර කළා. නමුත් මෙතනදී තුන කියන්නේ කුමක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලැබුණේ කොහොමද? වේදනා තුනයි. මොනවද මේ වේදනා? සැප විඳීම. වේදනා කියන්නේ විඳීම. දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ වේදනාවන් හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. මේ වේදනා 18 ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් ඇහෙනුත් හටගන්නවා, ඇහි ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා වේදනා. කනේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. නාසී ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. දිවේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. කයේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. මනසේ ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා වේදනා. ඒ කියන්නේ සැපක් හටගත්තත් ස්පර්ශයෙන්, දුකක් හටගත්තත් ස්පර්ශයෙන්, උපේක්ෂාවක් හටගත්තත් ස්පර්ශයෙන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා මේ සියලු දුක එක වචනයකින් කියන්න පුළුවන් කිව්වා. මොකද්ද? ස්පර්ශය. එතකොට එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැප විඳීමක් දැනෙද්දී, යම්කිසි කෙනෙකුට සැප විඳීමක් දැනෙද්දී ඔහු දකිනවා නම් ඒක දුකක් වගේ. දුක් විඳීමක් දැනෙද්දී ඔහු දකිනවා නම් ඒක හුලක් වගේ. උපේක්ෂා වේදනාවක් විඳිද්දී ඔහු දකිනවා නම් ඒක වෙනස් වෙන දෙයක් වගේ. ඔහුගේ ප්‍රඥාව වැඩෙනවා. කුමකටද? ඒ අත්හැරීම පිණිස. සාමාන්‍ය මිනිසයා මේ විඳීමට පුදුම විදියට ඇලී සිටිනවා. තෘෂ්ණාවේ මූලික කාරණය කුමක්ද? විඳීම. වේදනාපත්‍ය තණ්හා. එතකොට සාමාන්‍ය මිනිසයා මේ ඇලෙන්නේ කුමටද? විඳීම නිසායි. විඳීම හටගන්නේ නැත්නම් කොහොමද ඒකට හිත ඇදිලා යන්නේ? එතකොට මේ හිත ඇදී යන කරුණ විග්‍රහ කරලා දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ විදිහට මේ විඳීම ගැන නුවණින් කල්පනා කළ බුදුරජාණන් වහන්සේ විදිහම විග්‍රහ කළේ උපමාවකින් කොහොමද? දියබුලක් වගේ කිව්වා. ජලාශයකට ලොකු වැහි බිඳු වැටෙනවා. එතකොට ඒ වැහි බිඳු ජලාශයට වැටෙද්දී ඔව් දිය බුබුලු මේ ජලාශයෙන් මතුවෙන වතුර බුබුලු. මේවට එච්චර ආයුෂ නැහැ. ඇයි වැටෙන වැටෙන වෙලාවට එක බුබුලක් හට ගන්නවා, ඒක නැති වෙනවා, ඊළඟ එක හට ගන්නවා, ඒක නැති වෙනවා. මේ වගේ කියනවා මේ අපි විඳින සැප දුක් උපේක්ෂා විඳින් වල ස්වභාවය අපි සිහියෙන් නැති නිසා අපිට හොයා ගන්න බෑ. එහෙම දෙයක් වෙනවා දෝ කියලා අපි දන්නේ නැහැ. සැපක් තියෙනකොට අපි මොකද කරන්නේ? ඒ සැප විඳීම අනිත්‍ය වෙලා ගියාම අපි ඒක ආස්වාදෙම නෙයි කර කර ඉන්නවා. එහෙම නැද්ද? දුකක් විඳින එකට මොකද වෙන්නේ? ඒක ගැටුණාම ඒක පීඩාවම නෙයි කර කර ඉන්නවා. උපේක්ෂාව හොයා ගන්නවත් බෑ. මුලා වෙලා ඉන්නවා. ඉතින් මේක ප්‍රකට වෙන්නේ මොකෙන්ද? සිහියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ පුංචි සූපාක රහතන් වහන්සේගේ පිළිතුර ප්‍රමාණවත් වුණා. උන්වහන්සේ සතුටු වුණා පිළිතුරට. ඊට පස්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ආයෙනම් කියන්න බලන්න, චත්තාරි නාමකින්. සතර කියන්නේ කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ චූටි රහතන් වහන්සේ උත්තර දෙනවා. මොකක්ද? චත්තාරි ආර්ය සත්‍යානි සතර ආරි සත්‍යයෝය. ආරි සත්‍ය හතර කියනවා. හතර කියන්නේ එතකොට හතරේම ගොඩක් ධර්මයේ තියෙනවන්නේ. සතර සතිපට්ඨාන තියෙනවා, සතර ඉරිදිපාද තියෙනවා, සතර සම්‍යප්පදාන තියෙනවා, සතර සංග්‍රහවස්තු තියෙනවා, සතර අගති තියෙනවා. නේ? නොයෙක් දේවල් තියෙන සතරෙන් යුතු. නමුත් මේ පුංචි රහතන් වහන්සේගේ හිතට ආවේ කුමක්ද? චතුරාරි සත්‍යය. සතර ආරි සත්‍යය. මොකද්ද මේ සතර ආරි සත්‍යය? ආරි සත්‍යය වෙන්නේ ඇයි? තථා අවිතථා අනඤ්‍යතා. තථා කිව්වේ ඒක ඒ විදිහටම වෙනවා. අවිතථා ඒක විනාකාරයකින් වෙන්නේ නැහැ. අනඤ්‍යතා ඒ පණවන්න නැතුව වෙන එකක් පණවන්න බෑ. වෙනත් ස්වභාවයකට හැරෙන්නේ නැහැ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දුකයි කියලා යම් දෙයක්. මොනවද උන්වහන්සේ වදාළේ දුකයි කියලා? ඉපදීම දුකයි. ජාතිපි දුක්ඛ. ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. රෝග පීඩා වළඳීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණය දුකයි. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් හා වස්තුන් සමග එක්වන්ට සිදුවීම දුකයි. පීහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමට සිදුවීම දුකයි. බුරුද මේවා? මේ ලෝකේ ඕනෑම ජාතියකට මේක දුක නැද්ද? ඕනෑම ආගමක් අදහන කෙනෙකුට, ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට කිසිම කාල දේශ විකල්පයක් නැහැ. මේක පොදු එකක්. යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛං. ඒ තමන් කැමති ලෙඩ නොවී ඉන්න නමුත් ලැබෙනවා. තමන් කැමති නාකි නොවේ ලැබෙනවා. තමන් කැමති අප්‍රියං එක් වෙන්නේ නැතුව ඉන්න ලැබෙනවා. තමන් කැමති ප්‍රියංගෙන් වෙන් වෙන්නේ නැතුව ඉන්න ලැබෙනවා. ඉතින් මේ කිසිවක් එතකොට මේ දුකින් නිදහස් වෙච්ච තැනක් මේ දුක කියන ආйти. දුකට බුදුරජාණන් වහන්සේ යමක් ඇතුළත් කළාද ඒක ලෝකේ සියලු දිනාට නොවෙනස්ස බලපානවා. ඒකයි ඒක ආරි සත්‍ය. ඒ වගේම ආරි සත්‍ය කියනවා ආර්යයන් වහන්සේලා අවබෝධ කළ නිසා. එතකොට මේ ලෝකේ කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. මේ දුක බැහැර කරලා වෙන දුකක් පනවනවා කියලා කළාට ඒ දුක එක කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උන්වහන්සේගේ දුක පිළිබඳ විග්‍රහය හරියට දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. මේ වගේ යම්පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං. කැමති යමක් ඇද්ද ඒ නොලැබු දුකයි. ප්‍රඥාව අඩු වෙකිනා හිතන්න කොහොමද? හරි මට බයිසිකලයක් නැහැ. මං දුකින් ඉන්නවා. කවුරු හරි කෙනෙක් කියනවා අපට බයිසිකලයක් නැහැ මං අරන් දෙන්නම්. අරන් දුන්න දැන් දුක ඉවරයි නේ එහෙනම්. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ යමක් කැමති වෙයිද ඒ නොලැබීමේ දුක කියලා විස්තර කරපු විග්‍රහය දන්නේ නැති නිසා. ඒක කොහොමද විග්‍රහ වෙන්නේ? ඉපදීම ස්වභාවයේ කොට ඇති සත්වයා පතනවා. කැමති වෙන මොකද්ද? අහෝ වතමයන්න ජාති ධම්මා අස්සාම. අනේ අපි උපදින්න නම් එපා. නොචවතනෝ ජාති ආගච්ඡේ යාති. උපත නම් අපට එන්න එපා. නකෝ පණීත නිච්ඡාය පත්තබ්බං. මේක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට ජරාවත් වීමයි. ජරාව උරුම කරගෙන ඉන්න සත්වයෝ, රෝග පීඩා උරුම කරගෙන සත්වයෝ හිතනවා අහෝ වතමයන්න ව්‍යාධි ධම්මා සම. අනේ අපිට ලිඩ දුක් හැදෙන්න නම් එපා. පතන්නේ නැද්ද අපි? නචවතනෝ ව්‍යාධි ආගච්ඡේ යාති. අනේ අපිට ලිඩ නම් එන්න එපා. නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බං. ඒක ප්‍රාර්ථනා ලැබෙන්න බෑ. ඒක සිද්ධ වෙනවා. එතකොට බලද්දී ලෝකේ අපිට මේ හොඳට පේනව නේද? මේ දුක පිළිබඳ විග්‍රහයේදී දුකෙන් මිදෙන්න අපි කොච්චර ලෑස්ති වෙවි හිටියත් දුක එන විදිය හොයා ගන්නවත් බෑ. බලන්න සුනාමිය එනකොට ඒ එතන ඉඳන් ජපානී රටේ ඉඳලා කිලෝමීටර් මේ සිය ගානක් ඈත තමයි මුහුදේ භූමිකම්පාව ඇති වෙලා තියෙන්නේ. එතකොටම දැනෙලා මේගොල්ලෝ සුනාමි අනතුරු ඇඟවීම නලා පිම්බා බේරෙන්න පුළුවන් වුණා බෑනේ. ඔන්න දැන් හෙල්ලුම් කෑවා පොළව ගොඩ නැගිලි හෙල්ලුම් කෑවා. හෙල්ලුම් කද්දි මේගොල්ලෝ හිතුවේ මොකද මේක සාමාන්‍ය හෙල්ලිල්ලක් කියලා. ඊට පස්සේ ඔන්න ආවා. කිලෝමීටර් කීයක් ආවද? 10ක් ඇතුළට ගියා කඩාගෙන බිඳගෙන. සුනාමි රළ වේග අර බෝයිං ජෙට් යානාවක වේග කියලා. පැයට කිලෝමීටර් 800. පැයට කිලෝමීටර් 800ක වේගෙන් වතුර පාරක් යෙද්දි බේරෙයිද? හැරෙන්නවත් බෑ. ඉතින් සුනාමියෙන් ඉවරුණා නම් ගේ කමක් නෑ කියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වුනේ? න්‍යෂ්ටික බලාගාර පිපුරුවා. එකක් වෙනකට එකක්, එකක් වෙනකට එකක්. ඒ හැම තැනම ඉස්මතු වෙන්නේ මොකද්ද? දුක. වලක්කන්න හදනකට ආය වෙන පැත්තකින් එනවා. ඉතින් මේ වගේ අපි කොච්චරනම් සංසාරේ රන්තු පිටින් මෙරිලා ඇද්ද? ඉවරයක් නැන්නේ නේ බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ තරම් මේක මං හිතන්නේ බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට කරන්න බෑ මේක. අනිත් ඔක්කොම ඇත්ත හංගනවා. ඇත්ත හංගන්නේ ඇයි? ඇත්ත ප්‍රකට නැහැ. ප්‍රකට නැතිදී හංගනවා. ද මෙහි සුනාමිය ආවා. මේ සුනාමිය ආව ගමන් හැමතැනම මිනිස්සු දැන් ඉතින් බලාගත්තාත් බලාගෙන ඉන්නවා. කන්න බෑයි. මිනිසුන්ට මේක අමතක කරවන්න හැමතැනම දැම්ම සංගී සඳහසන. ඒ දවස්වල මිනිස්සු ආයේ සින්දු ඇහුවා. ඉතින් ආයේ හරි ඉතින් වැහුණා. ඇත්ත සාමාන්‍ය මනසට මේ ඇත්ත ගන්න බෑ. ඒකට තියෙන්න ඕනේ ප්‍රඥාවන්ත මනසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලින් විවෘතව ජීවිතය ගැන කතා කළා. වෙන කවුරුවත් ලෝකේ එහෙම කතා කළා නැහැ. හැමෝම හංගනවා. එහෙම කතා කරන ලෝකේ කාටවත් ශක්තියක් ඇත්තේ නැහැ. කාටවත් එහෙම ශක්තිය තියෙද කියලා හිතන්නත් බෑ. දැන් අපි ගත්තොත් අර සිරිමා කියලා ගණිකාවක් මලානේ. මලාට පස්සේ බුදුරජාණන් වහන්සේ පණිඩක් කැරියා. දවස් දෙකක් තියෙන්න ආරෙන්න කිව්වා. තිබ්බා. දවස් 3-4ක් තිබ්බා. දැන් මොකද වුනේ මිනිහට? ඉදිමුණා දැන් ඕජස් කලනවා හා දැන් ගේන්න කිව්ව හන්දියට සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන්ද කරනවා තියා කොච්චර විරෝධයක් ඇයිද එහෙනම්නේ ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ ඔව් ලංසුවට තිබ්බා කවුද ගන්නේ කියලා ඇහුවා කාවනු 5000යි කිව්වා ඈවරයි දෑවරයි අහලක කෙනෙක් නැහැ නායි වහන ඉන්නවා සියලු දින හිතන්න පුළුවන්ද ඒක සාමාන්‍ය මිනිසෙකුට කරනවා තියා නිකන් කතා කොලක් බණි ඊට පස්සේ බැස්සුව ගාන හා ඉච්චර ගන්න නැත්නම් ආ එහෙනම් කාවනු 2000කට ඊට පස්සේ කහවනු 1000ට බැස්සුවා ඒත් නැහැ ඉස්සර පොර කෑම බුක් කරන්න ඒ ගෙදර කාමරේ බුක් කරන්න සල්ලාලේ පොර කෑව දැන් සල්ලාලයන්ට වෙච්ච දෙයක් නැහැ අහක බලාගෙන යනවා අඳුරන්නේ නැහැ වගේ මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ පෙන්නන්නේ ඇත්ත සමහර විට මේ සල්ලාලයන් අතර ඉන්නේ ඇති ප්‍රඥාව දිනු කරන්න පුළුවන් අය ඔය අසමුල්ලේ ඉඳලා මේ පණිවිඩය ගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමට ඉතින් කවුරුත් නැහනේ හා එහෙනම් ඉතින් නොමිලේ කිව්වා කවුරුත් නැහැ ඔක්කොම නායකට වහගෙන මෝන පූල්ට කරන් යනවා ඇතින් කවුරුත් නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න රූපය මේක තමයි කිව්වා මේ මෙච්චර දවස් කිව්වේ කාට පුළුවන් දුක කරන්නද දැන් කාලේ වුණා නම් ඉවරයි ලෝකේ විශාල අර්බුදයක් කියයි සමාජයේ නේද පත්‍රවල වෙනම බණි වෙනම ටීවී ප්‍රෝග්‍රෑම් එක දැනලා ඇත්තට විරුද්ධයි වර්තමාන ලෝකේ ඒකනේ බුදුරජාන් වහන්සේ කාලේ බලන්නේ මේ කාලේ අහක බලනවා දෙවිවරුත් දෙවිවරුවත් බලන්නේ මනුස්ස ලෝකේ මේ කාලේ දන්න එකක් මේ කියන්නේ මම එතකොට මේ කාලේ ඉතින් බලන්නේ අමනුස්සයෝ තමයි. එතකොට බලන්න මේ වගේ යුගයක් නෙමෙයි මේ යුගේ. බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ සත්‍ය. ඊළඟට දුක්ඛ සමුදය ආරි සත්‍ය. මොනවාද දුක්ඛ සමුදය? පුනර්භවය ඇති කරන ආස්වාදින් ඇලෙන ඒ තැන සතුටින් පිළිගන්නා යම් තණ්හාවක් ඇද්ද එයයි එනම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කවුද මේක හොයාගන්නේ වෙන කෙනෙකුට හිතන්නවත් බෑ සිතවිලි මාත්‍රයක්වත් උපදවා ගන්න බෑ දුකට හේතුව බුදු කෙනෙක්ම උපද්දලා පෙන්නවා මිසක්ක ඊළඟට උන්වහන්සේ දේශනා කළා මේ ප්‍රශ්න ඉවරයි කිව්වා දුක නිරුද්ධ වෙනවා කිව්වා මොකෙන්ද ඔය ත්‍රිවිධ තෘෂ්ණාව යම් සිතකින් ප්‍රහාණය වෙයිද නැති වෙයිද හිතෙම දුකින් නිදහස් වෙයි ඒකට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්නවා මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක ලෝකේ කවුරු හරි කෙනෙක් දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මනුෂ්‍යෙක් වේවා යමෙක් සත්‍යයට ප්‍රවේශ විය යුතුද සත්‍යය සාක්ෂාත් කළ යුතුද ඔව් කළ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි එතකොට මේ පුංචි රහතන් වහන්සේගේ පිළිතුර හරියගෙන්නේ බුදුරජාණන් වහන්සේ සෑහීමට පත් වුණා ඊට පස්සේ උන්වහන්සේ ඇව්වා එහෙනම් කියන්න බලන්න පංච නාමකින් පහ කියන්නේ කුමක්ද එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා පංච පාදානක්ඛන්දා දැන් මේ කියන්නේ මේ හිතේ තියෙන දේවල් නේ බලන්න මේ කොච්චර වැටහීමක් මේ පුංචි හිතට ඇවිල්ලාද සාමාන්‍ය කෙනෙක් ඇහුවනම් එම එක එකම කියයි ඒකෙන් අපි හිතන දේවල් නේ කියන්නේ නේ හිතන දේවල් කියන්නේ සාමාන්‍ය ළමකින් එවන පහ කියන්නේ මොකද්ද සෙල්ලම්බටු පහක නම් කියයි මට මේවන් දීපන් කියයි ඊට අමතර දෙයක් හිතාගන්න බෑ මේ පංච උපාදානස්කන්ධය කියන එක මේ පංච උපාදානස්කන්ධ කියන වචනේ මේ මෑත භාගි පුරුදු කරගන්න හරි අමාරු වුණානේ ඇයි පංචස්කන්ධ කිය කිව්වේ ඒ හිතාගත්තේ මේ අසකනනාසී දිවකයට තමයි පංචස්කන්ධය කියකිය කිව්වා මිසක්ක මේ පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් බේරුම් කරගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දුකට ඇතුළත් කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂේපෙන්. ඒ කියන්නේ මේ ඔක්කොම හකුලා කියනවා නම් පංච උපාදානස්කන්ධ තමයි දුක. මොනවද මේ පංච උපාදානස්කන්ධ? රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධය. මේවාට කියන්නේ පංච උපාදානස්කන්ධ. උපාදාන කියන්නේ මොකද්ද? යම් කිසි දෙයකට බැඳිලා ග්‍රහණය වෙලා ඉන්නවා නම් ඒකට කියන්නේ උපාදාන. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලට විස්තර කරනවා. ඒක වික්ෂක්කව භාග්‍යතුන් වහන්සේ මොකද මේ පංච උපාදානස්කන්ධයට උපාදාන කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, භික්ෂුව රූපය කෙරෙහි, වේදනා කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥාන කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇද්ද එයයි උපාදාන කියුවා. එතකොට මේ ආස්වාදෙන් ඇලුණු සිතකින් යුක්ත රූපයට බැඳී ඉන්නවාද? එතකොට මොකක්ද ඒ තියෙන්නේ? රූප උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් විඳීමට බැඳී ඉන්නවාද? වේදනා උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් සංඥාවට බැඳී ඉන්නවාද? සංඥා උපාදානස්කන්ධය. ආස්වාදයට ඇලුණු සිතින් සංස්කාරවලට බැඳී ඉන්නවාද? සංස්කාර උපාදානස්කන්ධ. ආස්වාදයට ඇලුණු සිතින් විඥාණයට බැඳී ඉන්නවාද? විඥාන උපාදානස්කන්ධ. මේ උපාදානස්කන්ධ අවබෝධ කළොත් ඒකේ නා දුකෙන් නිදහස්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධ ගැන හරියට විග්‍රහ කළා. විස්තර වශයෙන් කියලා තියෙනවා. ඒ උන්වහන්සේ තෝණුණේ මිනිසයාට පෙන්වා දෙන්නයි මේ තමන් වැටලා ඉන්න අමාරුවේ තරම මොන වගේ පටලැවිල්ලකද මේ පටලැවි ඉන්නේ කියලා මිනිසයාට පෙන්වා දෙන්නේ තමයි උන්වහන්සේ හැම දේශනාවම කළා තියෙන්නේ. උන්වහන්සේ සෑමටපත් වුණා මේ පුංචි රහතන් වහන්සේගේ පිළිතුරේ. චනාමකින් ඊට පස්සේ ඇහුවා, ආයෙනම් කියන්න, හය කියන්නේ කුමක්ද? එතකොට මේ පුංචි රහතන් වහන්සේ පිළිතුරු දෙනවා. අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතනයෝය. මොනවද ආධ්‍යාත්මික ආයතන? ආධ්‍යාත්ම කියන්නේ තමායයි සලකන. මොනවද තමායයි සලකන ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන හය. එතකොට ඔබට මතකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ ආයතන ගැන හොඳ ලස්සන උපමාවක්? ඒකේ නම යව කලාපී සූත්‍රය. යව කලාපී සූත්‍රය. මොකද උන්වහන්සේ පෙන්වා දුන්නේ? ඔව්, යව මිටි යව හාල්. යව කියන්නේ මොනවද? හාල් జాතිය. යව මිටි හයක් මිනිස්සේ කරගෙන ඇවිදිලා, ඔව් තියලා දැන් ඒකේ අවටික ගන්න මොකද කරන්නේ? පොල්ලකින් හොඳට තලනවා. හොඳට තලනකට මේ යවටික හොඳට චප්ප වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම තැලුම් කද්දි මේ යවමිටි ආයේ පුද්ගලයා තව පොල්ලක් ගෙනල්ලා ආයේ තලනවා හොඳට. ඒ වගේ කියනවා මේ ඇස කන නාසය දිවකය මනස අරගෙන මේ ගත කරන ජීවිතේ හොඳ ගුටි කෑම කියනවා. ගුටි නෙමෙයිද මේ කන්නේ අපි? හොඳට ගුටි කනවා සසරේ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේකේ හරයක් නැහැ කියනවා. මේකේ ආරක්ෂාවට පිටක් නැහැ කියනවා. මේ ආයතන හයි. ඒක තියෙන්නේ උන්වහන්සේ විස්තර කරලා යනවා සර්පයන්ට බය වෙලා දුවනවා. ඇයි කියනවනේ භයානක සර්පියෝ හතර දිනක් මිනිස්යාම කනවා, කන්න ලෑස්ති වෙලා ඉන්නවා, කිපිල මාරාන්තිකව. එතකොට වදකී පන්නනවා, පන්නද්දී මෙයා යනවා ගමකට ආරක්ෂාවක් හොයාගෙන. ඒ ගමේ ගෙවල් හැයත්තේ ඒ ගෙවල් වල කවුරුත් නැහැ. වලන්තියුන වහලා ඇරලා බැලුවාම හිස් අල්මාරි තියෙනවා. ඇරලා බැලුවාම හිස්. මේ ආරක්ෂාවට යන්නේ අන්තිමට ආරංචි වෙනවා. උඹ ඔතන ඉඳලා හරියන්නේ නැහැ. අර වදකියෝ උඹව පන්නාගෙන එනවා. ඔතනදී උඹව අල්ල ගන්නවා. පනට ආදරෙන් නම් ඕක නවතින්න එපා කිව්වා. මොකේදී නවතින්න එපා කිව්වේ? ඇසේ, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ මේ ආයතන හයේ නොනවතින්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පවුර බැඳගෙන මෙයා යන්නේ. එතකොට මේ ආයතන හයේ තමයි කිව්වා හයවෙනි කාරණා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇහුවා කෙනෙක්, භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ කොහොමද කියලා ඇහුවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න පුළුවන් කිව්වා. මේවා ඔක්කොම දකින්නවා නම් ඇස, කන, නාසය, දිව, කය, මනස අනිත්‍යයි කියලා දකින්නවා නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා කිව්වා. හිස් ගේම් පැනගන්න දෙපේ. මේක හිස් කියලා තේරෙන්න දෙපනේ. මම මාගේ, මාගේ ආත්ම කියන දෙයින් හිස් කියලා. නැත්තම් මේ අපි ආරස්වාව හොයන්නේ, රැකවරණේ හොයන්නේ, පීඨ හොයන්නේ මේ ආයතන හයම නේද? මේ ආයතන හයමයි හොයන්නේ. එතකොට ඒක නිතන් සමහර අපි කියමු ඔන්න අපිට තුවාල වෙනවා. අපි දැන් මේක පවත්මම ආසා කරගෙන ඉන්න කෙනා වුණ අපි මේ ඇහැ ආසනීප වෙනවා, එක කන ආසනීප වෙනවා, එක අත ආසනීප වෙනවා. එතකොට දොස්තරවරු කියනවා මේක සනීප කරන්න මහන්සි ගන්න කියලා. දැන් සනීප කරන්න මහන්සි ගන්න සල්ලි ඕනේ. ඔන්න ධනං චජේ යෝපන අංග හේතු. මේ ආරක්ෂා කරගන්න මේ ශරීර අවයව ධනෙ වීදම් කරන්න නැද්දියා? ආදරෙන් එකතු කරන් හිටපු සල්ලි එයා අතාරින්නේ නැද්ද? අතාරිනවා. මේ මොකෙටද මේ අතාරින්නේ? මේ ශරීර අවයව ටික ආරක්ෂා කරන. ඒකත් බෑ කරන්න. එතකොට මොකද කරන්නේ යා? එතකොට දොස්තර මහතුළු කියන බෑ, බේරන්න බෑ කියනවා. ඇහැ අයින් කරන්න කියනවා. කකුල් අයින් කරන්න වෙනවා කියනවා. අත අයින් කරන්න වෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? අංගම් ත්‍රජී ජීවිතං රක්ඛමානෝ. ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා ඒක අතාරිනවා යා. ඒක වෙන්නේ නැද්ද? බුදුරජාන් වහන්සේ පෙන්නනවා ධනයයි ජීවිතයයි ඔක්කොම අතාරිනවා කියනවා. හරි විදිහට ධර්මයේ දැක්කගෙන. ඉතින් ආධ්‍යාත්මික ආයතන හය තමයි උත්තරීට ලැබුණේ. සතුටු වුණා. සත්ත නාමකින් සත්ත නම් කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා. සත්ත බුද්ධංගා. මොකද්ද සතේ කියවේ? බුද්ධංග හත. පුංචි කෙනාගේ හිත නම් සුපිරි. ඇයි? පටලැවිල්ල මුකුත් නැහැ. කොච්චර නිර්මල ඇද්දනේ. නිකලිස් මනස අපිට හිතා ගන්නවත් බෑ. කොච්චර පිරිසිදු ඇද්ද? කොච්චර පැහැදිලි ඇද්ද? සත්ත නාමකින් සතනං කුමක්ද? සප්ත බොජ්ජංග. බොජ්ජංග හත මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ හත විමුක්තිය පිණිස තමන්ගේ ජීවිතේ සකස් කරනවා. සත්‍ය අවබෝධයේ කරා තමන්ව කැඳවාගෙන යනවා. ප්‍රඥාව පුබුදවා දෙනවා. සති. සත්‍ය කිවි සිහිය. සතර සතිපට්ඨානේ කය ගැන තියෙන සිහිය, විඳීම් ගැන තියෙන සිහිය, සිත ගැන තියෙන සිහිය, මේ පංච උපාදානස්කන්ධ ආයතන ආරි සත්‍ය ආදී ගැන තියෙන සිහිය විමුක්තිය කරා තමයි ගෙනියනවා. සති ධම්මවිචය විදර්ශනා ප්‍රඥාව තමා විමුක්තිය කරා ගෙනියනවා. වීරිය අකුසල් ප්‍රහාණය කිරීමටත් කුසල් උපදවා ගන්නත් තියෙන වීරිය තමඟ ගෙනියනවා. පීති ප්‍රීතිය ධර්ම මාර්ගයේ යද්දී හටගන්න ප්‍රීතියකේ දේශනා තියෙන අමානුෂී රති හෝති. සම්මා ධම්මං විපස්සතු හරි විදියට ධර්මයේ දකිනවා නම් ඒ ධර්ම ආස්වාදයෙන් ලැබෙන සතුට මේ මිනිස්යන්ට ඉඳින්න බෑ කියනවා. එතකොට පීති පීති ආපු ගමන් මොකද වෙන්නේ? බර ඉවරයි. මේ හිතේ තියෙන ලොකු බරක්. මේ හිතේ බර තියෙන්නේ මේ නීවරණත් එක්කයි. නිදිමත බරක් නෙමෙයිද? බර පුරුදු වෙලානේ දැන් අපිට බර නැතුව බෑ. නිදිමත බරක්. කාමේ බර, කාමච්ඡන්ද, තරහ බර. මේක බරක් කියලා අපිට තේරෙන්නේ ඇයි? අපිත් කාලය තිස්සේ බර කරගහගෙන මේ යන්නේ කල්ප ගණන්. මේ බර නැත්තම් ප්‍රීතියක් එනවා. ඒ ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? මේ සැහැල්ලු වෙනවා. කාය සැහැල්ලු වෙනවා, සිතත් සැහැල්ලු වෙනවා. පස්සද්දී ඒ සැහැල්ලුව උදව් කරන්නේ මොකිටද? චිත්තී කාග්‍රතාවයට, සමාධියට. සමාධිය තුල ප්‍රඥාවෙන් නම් ඒ සමාධිය පැවණුනේ. එයා ඒකට ඇලෙන්නේ නැහැ. උපේක්ෂාවටපත් වෙනවා. මේව තමයි කියන අවබෝධයට සකස් වීම. බොජ්ජංග සතුටටපත් වුණා ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට අහනවා, ඊළඟ කියන්න බලන්න. අට නාමකින් අට කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එතකොට මේ පුංචි රහතන් වහන්සේ උත්තර දෙනවා. ආරියෝ වත්ඨංගිකෝ මග්ගෝ. හරිම ආශ්චර්යයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ ලෝකේ අහලකවත් නැහැ මේ උත්තර. අහලකවත් නැහැ. අට කියන්නේ මොකක්ද? අටපට්ටම් කියයි. ඇයි අටපට්ටම් බලන්නේ? එතකොට හිතයන් මතක හිටින්නේ ඕකනේ නේ. සාමාන්‍ය ලෝකයාගේ මනසට මේව අහලකටවත් සම්බන්ධ නැහැ. මේ හිත් දෙකකින් කරපු කතාවක් නෙවෙයි. මේ එවෙලේ ඒ හාන දෙයට ඇත්ත උත්තරේ. අට නාමකින් අට කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ආරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මාර්ගය වෙන මාර්ගයක් ලෝකේ නැහැ. එච්චරයි තියෙන්නේ. ඒකෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මිනිසයාට අවබෝධයෙන් පිරිසිදු වෙන්න එකම මගක් ඇත්තේ, වෙනත් මගක් නැත. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ? සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේවා ආන්න ලැබීමත් අපි සවන් යුග පින් කර තිබේ. ඇයි මේවා ආන්නවත් ලෝකේ නෑ? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ අහංගවත් නෑ. එතකොට මේ වාහන ලැබීමත් අපිට පිනක්. සම්මාදිට්ඨි කිව්වේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. මොකද්ද? චතුරාරි සත්‍යක නවබෝධය. මේව නැතන් විට පරිවර්තන වෙනවා. හරි දැක්ම කියලා. එතකොට මිනිස්සයා පැටලෙනවා. හරි දීසිනි පරිවර්තනය කියලා. හරි දැක්ම. තම තමන්ගේ හැම එකක්ම කියලා හරි දැක්ම කියලා නේ. නමුත් දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සම්මාදිට්ඨිය කියලා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. ඒ ශ්‍රාවකයාගේ මේ නිවන් මගට නැත්තම් මේ දුකෙන් නිදහස් වීමට අනතුරින් ගැලවීමට ආරක්ෂාවට රැකවරණයට තින ප්‍රවේශි කුමක්ද? සමාධිත්‍ති. සමාධිත්‍තිට එනකම් යාගේ ජීවිතය යාටම අර්බුදයක්. අපිට තියෙන්නේ බරපතල ප්‍රශ්න තියෙන්නේ අනුන්ගෙන් නෙමෙයි. තමන්ගෙමයි අර්බුදේ තියෙන්නේ. තමන්මයි තමන්ට අර්බුදේ. ධර්මයේ නොපිහිටි ජීවිතේ ඊට පස්සේ තමයි ආර්බුදේ පැතිරෙන්නේ. අර බලාගාරේ පිපිරුවා වගේ. එතකොට සම්මාදිට්ඨිය තමයි මේ ජීවිතේ ආරක්ෂාවට ති ප්‍රවේශේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සම්මා සංකල්පේ. උන්වහන්සේට නම් උන්වහන්සේ සම්මා සංකල්පේ රැඳිලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ යම් දවසක අබිනිෂ්ක්‍රමණය කළාද? අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ කාන්ත කාශ්‍යපිට එළියට වඩිනකොටම ආවනේ දෙවි කෙනෙකුගේ වෙස්ෙන් කෙනෙක්. ඇවිල්ලා මොකද්ද කිව්වේ? රාජ කුමාරය, කොහෙද ඔබ මේ යන්නේ? රාජ කුමාරය, මාලිගාවෙහි නවතින්න. තව දින හතකින් ඔබ සක්විති රජවනු ඇත. පිම්බලයේ පාරමී බලය නැවතුන්නේ. ඊට පස්සේ යම් මොහොතක උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාද, ඒ මොහොත දක්වා පියවර පාසා ඔහු පස්සෙන් ආවා. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් කාම සංකල්පයක් සිතයිද මං අල්ලගන්නම් එතනින්. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් ව්‍යාපාද සංකල්පයක් සිතයිද මං එතනින් අල්ල ගන්නම්. යම් මොහොතක ශ්‍රමණ ගෞතමයන් විහිංසා සංකල්පයක් හිතයිද මං එතනින් අල්ල ගන්නම්. ඒ කිව්වේ මිත්‍යා සංකල්පයක් පහළ කරනකම් බලන් හිටියා. අවුරුදු 7ක් සම්බුද්ධත්වයට පෙර මොන තරම් මානසික බලයක්ද නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේව එකතු වුණා. හරිම ලස්සනයි. සම්මා සංකප්ප, සම්මා වාචා, බොරු නොකීම, කේලම් නොකීම, පාරුස වචන නොකීම, හිස් වචන නොකීම, සම්මා කම්මන්ත, සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වර්ධිකාම සේවනයෙන් වැළකීම, සම්මා ආජීව, මිත්‍යා ආජීවෙන් වැළකී සිටීම, සම්මා වායාම, සතර සම්ප්‍රදාන වීරිය, සම්මා සති, සතර සතිපට්ඨාන, සම්මා සමාධි, ධ්‍යාන හතර. මේව තමයි අර හිස් ගෙයින් මිදිලා මේ ගහගෙන යන සැඩ පහරින් එතර වෙන්න තියෙන පහුරේ කොටස්. ඒවෙන් තමයි පහුර හදාගන්නේ ඥානවන්ත කෙනා. ශාස්ත්‍රුන් වහන්සේ හරියට පැහැදුනා. ඊට පස්සේ ඇහුවා නව නාම කියන්න බලන්න. නවය කියන්නේ කොමද්ද? එතකොට පිළිතුරු දුන්නා නව සත්තාවාසා සත්වයන්ගේ වාසස්ථානයෝ නවයකි. මේ සත්වයන් අපිට පේන්නේ මේ වාසස්ථාන කියලා පෘථිවියනේ. දැන් මේක අපිට පේන සත්වයෝ ආයිති මොන ලෝකෙටද? සත්ව වාසස්ථාන තියෙනවා. නානත් කාය, නානත් සංඤී කියන්නේ සත්වයන්ගේ එක කොටසක්. කයනුත් වෙනස්, සංඥාවෙනු, සංඥා කියන්නේ අදහස් උදහස් වලින් වෙනස්. මේ අපි දෙවිවරු සත්තු මේ කුක්කෝමයිති නානත් කාය, නානත් සංඤී. සමහර ලෝක තියෙනවා නානත් කාය ඒකත් සංඤී, අදහස් වලින් සමානයි, හැබැයි හැඩරුවෙන් වෙනස්. බ්‍රහ්ම ලෝක තියෙනවා. සමහර ලෝක තියෙනවා ඒකත් කාය නානත් සංඤේ හැඩරුවෙන් සමානයි. නානත් සංඤේ අදහස් උදහස් වලින් වෙනස්. තව සත්‍යං වාසය කරන තැනක් තියෙනවා ඒකත් කාය ඒකත් සංඤේ ශරීරවලින් සමානයි. හැඟීම් වලින් අදහස් වලින් සමානයි. තව සමහර ලෝකයක් තියෙනවා අසඤ්ඤී අදහස් නැහැ. මලා වගේ සංඥා නැහැ. හැඟීම් නැහැ. නින්ද ගිහින් වගේ මං හිතන්නේ. එතකොට නේ දැන් වගේද? දැන් අසඤ්ඤී නෙමෙයි නේ. අසඤ්ඤී කියන්නේ දන්නේ නැහැ. මෙච්ච දෙයක් දන්නේ නැහැ. ඒ ලෝකේ කල්පයක් හිටියත් වැදන්නේ නැහනේ. කර්මය ඉවර වෙද්දී සංඥාව ආපගමන් සුත වෙනවා. එතන ඉන්න තියෙන සංඥාවක් නැතු වෙනකන්. අනේ වැදන්නේ නැහනේ ඒක. එතකොට පහයි නේ. ආකාසානං ඡායතන සත්වයෝ අරූප ලෝක. අනන්ත වූ ආකාශය කියලා සමාධිය වඩලා අරූප සමාධිය. විඥානං ඡායතන සත්වයෝ විඥානං ඡායතනෙ උපදිනවා. ආකින්චං ඥායතනෙ උපදිනවා. සංඥාව ඇත්තිත් නැති නැත්තිත් නැති. නේව සංඥානා සංඥායතනෙ උපදිනවා. මේවට මොනවද කියන්නේ? නව සත්තාවස. මේ පුංචි රහතන් වහන්සේට කොහොමද ඥානෙ? එතකොට මේ පිළිවෙලෝ යම්කිසි අවබෝධයක් නැතුව මේ පාඩම් කොල්ල කියන එක නෙවෙයි. එහෙනම් මේ සෝපාක රහතන් වහන්සේ මේ ඔක්කොම අත්දැකලා තියෙනවා. අත්දැකපු නැති දෙයක් උත්තරීට දෙන්නේ නැහැ බුදු කෙනෙක් ඉස්සර රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ සන්තෝෂ වුණා. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ආහෙනම් කියන්න. 10 කියන්නේ මොකද්ද? එතකොට සෝපාක මහ රහතන් වහන්සේ කියනවා දසහංගේහි සමන්නාගත්ු අරහති වූච්චති. අංග 10කින් සමන්විත කෙනාට රහතන් වහන්සේ කියනවා. කවුරු ගැනද මේ කිව්වේ? තමන් ගැන. බලන්න කොච්චර ලස්සනද කියලා මේවා. ලෝකෙ වෙන කෙනෙකුට වාසනාව නැහැ තෙරුවන් සරණ නොගිය ඇත්තන්ට සහ මහමෙවුනාට නාපු ඇත්තන්ට. ඒ අමේ අංග 10න් සමන්විත කෙනාට රහතන් වහන්සේ කියනවා. තමන් ගැන මේ කිව්වේ. එතකොට රහතන් වහන්සේ අංග කීයකින් යුක්තයිද? 10යි. ඔන්න ඉස්සෙල්ලාම යා සෝවාන් වෙනවා. කෙනෙක් ශ්‍රාවකේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට පත් වුණා. ඊට පස්සේ සම්මාදිට්ඨියේ පිහිටා තමයි අර ඊතුරු මාර්ගංග වඩන්නේ. ඊතුරු සම්මා වාචා සම්මා සංකප්ප සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකෙන්ම කරන්නේ ප්‍රඥා වර්ධනය වෙන එක. සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීවෙන් කරන්නේ සීලේ වර්ධනය කරනවා. සම්මාදිට්ඨියේ පිහිටි සීලය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් කරන්නේ සමාධිය. සම්මා දිට්ඨියයි පිහිටි සමාධිය. එතකොට මේ ඔක්කොම උදව් කරන්නේ කුමකටද? සම්මා දිට්ඨියටයි. වැඩෙන්නේ ඒ තුලින් කුමක්ද? සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන දෙකයි. එතකොට ක්‍රමානුකූලව සුවන් සකදාගාමි අනාගාමි අරහත්. අරහත්ත්වයටපත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණත්වයට පත් වීම. එතකොට අංග 8යි නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරහත්ත්වයට පත් වෙච්ච ගමන් නිදහස් වෙනවා. මොකෙන්ද? සියලු කෙලෙසුන්ගෙන් දුකින් නිදහස් වෙනවා. නිදහස් වෙච්ච බව දැන ගන්නවා. එතකොට නිදහස් වීම තියෙනවා ළඟ. මොකද්ද? විමුක්ති. නිදහස් වෙච්ච බව දන්නවා. ඒකක් තියෙනවා ළඟ. විමුක්ති ඥාන දර්ශන. මේන් යුතුකෙනා දසහන්ගේ සමන්නාගත් අරහාති උච්චති. අංග 10න් සමන්විත කෙනා රහතන් වහන්සේ කියනවා. ඉතින් මේ පුංචි රහතන් වහන්සේ දීපු මේ පිළිතුරු පරිපූර්ණ පිළිතුරු ශාස්ත්‍රඥ වහන්සේගේ සිත ආනන්දයට පත් කළා. ශාස්ත්‍රඥ වහන්සේ සතුට වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූපාකයන් වහන්සේට වදාළ සූපාක ඔබ මේ මොහොතේ සිට උපසම්පදා කෙනෙක්. එතකොට උපසම්පදා ලබද්දි වයස කීයද? අවුරුදු 7යි. සූපාක රහතන් වහන්සේගේ උපසම්පදා මොකද්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීම උපසම්පදාව. මුලින්ම තිබුණේ සරණාගමන උපසම්පදා. මහානකමයි උපසම්පදාය දෙකම තියෙන්නේ. ඔව්, උක්කුටින් ඉඳගෙන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියවම මහාන වුණා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියවම උපසම්පදත් වුණා. ඒකයි මේක ප්‍රශ්න ව්‍යාකරණයෙන්. මේ උපසම්පදාවල් දෙන්නේ ශාස්ත්‍රඥ වහන්සේ පමණයි. මේවා ලෝකේ වෙන කෙනෙකුට දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. ඉතින් මේ සූපාක මහ රහතන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් බිදක් තමයි මේ ප්‍රශ්න වලින් පෙවුනේ. හැබැයි ඒ ස්වල්පේ පවා අති ගම්භීරයි. බලන්න මේ මිනිස්යා තුල තියෙන කුසලතාව, ඒක වර්ධනීය අවස්ථාවට ආපුවාම කොච්චර ප්‍රභාස්වරයිද. ඉතින් මේ ප්‍රභාස්වර බව සංසාරි පුරා ඉලක්ක කරගෙන ආපු එකක්. සමහර ඉලක්ක කරගෙන යනවා ළමයිව නෝනලා සංසාරේ යනවා ඉලක්ක කරගෙන නිකන් 아무තු විදිහට. එතකොට යනවා, අනේ මට ඔයාව ආයේ හම්බෙන්න ඕන, ආයේ ආයෙනම් කියලා යනවා. ඉලක්ක කරගෙන යන්නේ කාවද? නෝනල මහතුරු ළමයිව ඉලක්ක කරගෙන යන්නේ. ඉතින් කෙලවරක් නැහැ විඳවනවා. දැන් මේ පුංචි දරුවා සංසාර ඉලක්ක කරගෙන ඇවිල්ලා තියෙන මොකක්ද? නිවන. නිවන ඉලක්ක කරගෙන ගුටි කකා ගියා. එයා හරි ගමන ගිහින්. ඒ හරි ගමන ගිහින්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවලින් තියෙනවා මේ හොඳ හොඳ ප්‍රකාශ. අපි ඔළුවට යන්නේ නැති එකයි ප්‍රශ්නේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අඥාන පුද්ගලයා මුළු ජීවිතේම වැළහීගෙන වැඩ කරනවා. පුත්තා මත්ති යන්නේ මට ළමයි ඉන්නවනේ. ධනම් මත්ති මට මේව කරන්න තියෙනවනේ. ධනෙ හොයන්න තියෙනවනේ. මේ වැළහීගෙන වැඩ කරනවා කියන්නේ විහඤ්ඤති. ඒක වෙනුවෙන්ම ඔහේ වැඩ කරනවා. විවේකයක් ගන්නෙ හොයන්නේ නැහැ. අත්තායි අත්ත නොනත්ති. තමාට තමාවත් නැහැ. කුතෝ පුත්‍රා, තමාට තමාවත් නැති එකේ දරුවෝ කොහෙන්ද? කුතෝ ධනං, ධනේ කොහෙන්ද කියලා අහනවා. හැබැයි මේ පණිවිඩ අල්ලන මිනිසයන් ඉන්නවා. ඒ අය අවස්ථාව පොඩ්ඩ පොඩ්ඩ හරි ගන්නවා. අවස්ථාව ටික ටික හරි ගන්නවා. නැත්තම් මේ වැඩ කටයුතු වල උත්පල වෙනකම් අවසානයක් දෙන්නේ නැහැ කවුරුවත්. හොඳට බලන්න හිතලා. උත්පලලා ඇඳේ වැටුනොත් හරි. එතකන් කවුරුවත් දෙන්නේ නැහැ. ආ දැන් ඉතින් ඇතිනේ. හරි දැන් වැඩ කළානේ. දැන් විවේක ගන්න ඔයා. එහෙම එකක් ලෝකේ නෑ. ඊට එහෙම විවේක ගන්න බෑ. මේක පුරුද්දට ගිහින් පොත්පල් වෙන්න ඕන විවේක ගන්න. ඇයි නැගිටින්න බැහැනේ? එතකොට ඉන්නවා අපූර්වට. එහෙමනේ මේ හැදිලා තියෙන්නේ නේ රටාව. ඉතින් මෙහෙම ලෝකෙක අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න තියෙන අවස්ථාව අත්හරින්න හොඳ නෑ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේ පින් රැස් කරගන්න තියෙන අවස්ථාව අත්හරින්න හොඳ නෑ. අපි මේ හොඳට සිත පහදවා ගන්න ඕනේ. ඕට අපි කියලා තියෙනවා මේ පින්ඩස් කරගෙන ජපානයේ උපදින්න හිටපු කොච්චරද. ඒ පේනවනේ අර පෙට්ටි පින්තූර පෙට්ටියන් යස අගේට පේන ඒ රටවල් පෙලෙන් වලින් යනවා නේ. රස කෑම පෙන්නනවා තැටි වල දාලා, ඇඳුම් පෙන්නනවා නිකන් අර අයිස් ගුඩේ සෙල්ලම් කරනවා. මේවා දැක්කම හිතෙනවා අනේ මටත් එහෙ ගිහින් උපදින්නේ නැත්නම් දැක්කනේ වෙන දේවල්. ඒ නිසා අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපි බලන්න ඕනේ සුවසේ, දුකසේ නෙමෙයි, සුවසේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනක්. සුවසේ ධර්මය අවබෝධ කරන්න දැනට තියෙනවා ලෝකේ තැන් මොනවද? චාතු මහරාජික, දාවදින්ස, යාම, තුසිත, නිමාණ්ඩති, පරිණිමිත වසවත්ති සහ බඹලෝ. සුවසේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැන්. දැන් මේ තැන් කරා කාට හරි යන්න ලැබුණොත් මෙවන් යුගයක බුද්ධ කාලේ වගේ හිටියේ. ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් මිය ගිය අය උපන්නේ කොහෙද? දෙවියන් අතර දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකලා භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකෙ පිරිනවා කියුවා. හරියට. හැබැයි යන්න ඕනේ ධර්මය අරගෙන. යන්න බෑනේ, පෙලෙන්නේ නැහැ යන්න. ඒවට යන්න තියෙන්නේ පින් බලෙන්. ඒක අපිව කවුරුවත් වෙන බාහිර සත්වයක එක්කන් යනවා නෙවෙයි. ඒක සංකර පින් බලෙන් තියෙන්නේ. සුගති හිත පිහිටව ගන්න කියන්නේ ඒකයි. සද්ධා හානි කරගන්න නැතුව තියාගන්න ඕනේ. සද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා. එතකොට බෙදාගත්තු හැන්දෙන් ලැබේ. ඒක තමයි මේකේ තියෙන න්‍යාය. යම් හැන්දකින්ද බෙදුවේ ඒ හැන්ද තමයි ලැබෙන්නේ. ප්‍රණීතයුරින් නම් කුසල් කළේ ප්‍රණීතයුරින් විපාක. මධ්‍යමයුරින් නම් කළේ මධ්‍යමයුරින් විපාක. හීනයුරින් නම් කළේ හීනයුරින් විපාක. ඒක තමයි මේකේ තියෙන ස්වභාවය. අපි ප්‍රණීත කරගත යුත්තේ ප්‍රඥාවෙන්මයි. ඒ නිසා අපි හැමෝටම මේ ගෞතම බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.